2015 වසරේ 5 මාසේ 17 භාවනා වැඩසටහන. ධර්මය හැම තැනම පැතිරී තිබෙනවා. නමුත් අපි කිසිවෙක් එය දකින්නේ නැහැ. ඒකට හේතුව තමයි ස්වභාව ධර්මයෙන් අප වෙන් වෙන්නට උත්සාහ කළා, වෙන් වුණා, වෙන්ව මම කියලා කෙනෙක්, මම කියන ලෝකයක් තනාගත්තා. සැබෑ අයිතිය, සැබෑ පැවැත්ම, සැබෑ ජීවිතය සබාධම තුල වද අපේ චින්තනය තියන්නේ මමත්වය තුල, මමංකාරය තුල. නැවතත් තමන් ස්වභාවික තත්ත්වයට පත්වීමට සහ කළත් ඒ පෙර කළ වරද ඒ ස්වභාවය නැවත නැවත ප්‍රතික්‍රියා කරමින් මමත්වයෙන් ගැලවීමට ලෙහෙසියෙන් ඉඩ ලබා දෙන්නේ නැත. තමාම ඇති කරගද්දී තමාටම බාධාවක් පිණිස පවතිනවා. ඉතාම ස්වභාවික ධර්මයක් තිබියදී අපි ඒ ස්වභාවික ධර්මය පිළි නොගෙන, ස්වභාවික සත්‍ය පිළි නොගෙන අපි පිළිගන්න පටන් ගත්තා පුජ්ජල සත්‍ය. පුජ්ජල සත්‍ය කියන්නේ මම දකිනවා, මට සිතෙනවා, මම හිතනවා, මම ජීවත් වෙනවා, මටයි පේන්නේ, මටයි ඇහෙන්නේ, මටයි ගඳ සුවඳ රස නීරස ලැබෙන්නේ, මමයි ඒවා දුක සැප වශයෙන් බෙදන්නේ, මමයි ජීවත් වෙන්නේ, මමයි උපදින්නේ, මමයි මැරෙන්නේ. ඔය තමයි පුඤ්ජල සත්‍ය. ස්වභාවික සත්‍ය ඊට වඩා වෙනස්. අප ස්වභාවික සත්‍ය පිළි නොගත්තත් පවතින්නේ අපි තුළ ස්වභාවික සත්‍යයි. අපේ ජීවිතයේ හුස්මට අයිති නෑ, වාතයට අයිති නෑ කියලා සිතුවත් අපේ ජීවිතයේ පවතින්නේ වාතය නිසා. අපේ ජීවිතේ හිරුට අයිති නෑ කියලා, එහෙම අයිතියක් තියෙනවයි කියලා කොයි වෙලාවකවත් චින්තනයක් ඇති වෙන්නේ නැහැ. තමන්ට තමයි අයිති කියලා හිතෙන්නේ. ඉතින් නමුත් එහෙම සිතුවට අපේ ජීවිතේ අයිතිය හිරුට අයිති. අපේ ජීවිතේ අයිතිය ජලයට අයිති. අපේ ජීවිතේ අයිතිය මේ මහ පොළොවට අයිති. ඒ අයිතීන් ටික පූර්ණව බෙදා හදා දී අවසන් කළොත් අපට කෙස් ගහක් හෝ දතක් ඇට කටුවක් ප්‍රමාණයක්වත්, නියපොත්තක ප්‍රමාණයක්වත් ඉතුරු වන්නේ නැත. නමුත් එසේ බෙදා දීමක් කිරීමට කිසි විටක මනස සූදානම් නැත. මනස සූදානන්ව සිටින්නේ පුඤ්ජල සත්‍ය මමත්වයට හැඟෙන ආකාරය, මමත්වයට දැනෙන ආකාරය එය සත්‍යයි කියලා පිළිගන්න. එනිසා අවිජ්ජා පත්‍ය සංඛාරා හේවත් මිනිසුන්ගේ නොදැනීමත්කම, ධර්මයේ පිළිබඳව තියෙන අඥානකම, දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං වශයෙන් දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං කියන වගේ මේ හැම කාරණයක් පිළිබඳවම අඥාන ගතියක්, අඥාන ස්වභාවයක් තියෙනවා. ඒ අඥාන ස්වභාවය ඥානාන්විත කරන්නටයි අපි මේ කැපවීම කරන්නේ, මහන්සිය කරන්නේ. මුද්‍රජානන් වහන්සේගේ ධර්මයේ සීමාවක් නැති ධර්මයක්, අනන්තයි. බුදුජානන් වහන්සේගේ ධර්මයේ කාලයක් පවතින ධර්මයක් නොවේ. දැන් කාලයක පවතින ධර්මයක් නොවේ කියලා ලෞතර බුදුහාමුදුරුව දේශනා කළාම ඒක අපේ පුතඥය පරිවර්තනය කරගත්ත හැම කල්හිම පවතින කියලා. හැම කල්හිම පවතින නෙමෙයි, කිසිම කාලයක නොපවතින ධහමක් බුදුහාමුදුරුව දේශනා කළේ. ඒක අද පවතින්නෙත් නැහැ, හෙට අනාගතේ පවතින්නෙත් නැහැ, අතීතේ පැවතුනෙත් නැහැ බුදුහාමුදුරන්ගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන නොපැවතීමම තමයි. පවතිනව නම් පවතින්නේ සංස්කාරක වස්තුවක් පමණයි. උපදින්නේ සංස්කාරක වස්තුවක්, පවතින්නේ සංස්කාරක වස්තුවක්, නැති වෙන්නේ සංස්කාරක වස්තුවක්. අසංඛාරික වස්තුවක උපතක් පැවැත්මක් අවසානයක් නැත. මනාව නිවැරදිව ඥානනය කරන්න කිසිම කලක නොපවතින හේයින් තමයි අකාලික කියලා කියන්නේ. කිසිම කාලයක පවතින්නේ නැහැ. ඒ නොපවතින ධර්මය තමයි නිවන කියන්නේ. පවතින හැම ධර්මයකටම ජාති ජරා ව්‍යාධි මරණ ඇත. නොපවතින ධර්මයකට ජාති ජරා ව්‍යාධි මරණ නැත. නොපවතින දහමක්. පවතින දහමක් නොවේ. පැවැත්ම ඉක්මවා පවතින දහමක්. අප බණහන්නේ පුජ්ජල සත්‍ය පදනම් කරගෙන. ඒ නිසා පුජ්ජලයා විසින් පිළිගන්න ලද ස්ථාවරයන් අපි යම් ආකාරයක තහවුරු කළොත් එයාට සතුටක් දැනෙනවා. යම් ස්ථාවරයක් කැඩුවොත් එතෙන්දී ඒ තත්ත්වයට දුකක් දැනෙනවා. ඒ තමයි පුඤ්ජල සත්‍යයක් තුල, මතවාද තුල, දෘෂ්ටි තුල පවතින මිනිස්සෙගේ ලක්ෂණය. පුඤ්ජල සත්‍ය හැම විටම අසත්‍යයක් බවත්, අනවබෝධයෙන් හටගත්තා වූ දෙයක් බවත් දකිමින් ස්වභාවික සත්‍ය දකින්න. ස්වභාවික සත්‍ය, ස්වභාවික සත්‍ය යනු පුජ්ජලත්වය මැදිහත් කොට නොගෙන තමන්ට ලෝකේ දකින්න අවකාශය ලැබීම. මේ ඇස් දෙක වෙනුවට නව ඇස් දෙකක් අපිට අවශ්‍යයි. පුජ්ජලයේ ඇස් දෙක වෙනුවට පුජ්ජලත්වයෙන් තොර ඇස් දෙකක් අවශ්‍යයි. පුජ්ජලත්වයේ ඥානය වෙනුවට පුජ්ජලත්වයෙන් තොර ඥානය අවශ්‍යයි. පුජ්ජලත්වයේ වචන වෙනුවට පුජ්ජලත්වයෙන් තොර වචන අවශ්‍යයි. කතා කරන විට මේ මම කතා කරනවා කියන හැඟීමක් තියෙනවා නම් ඒ වචනය නිතරම තමන්ට පීඩා දෙන ස්වභාවයෙන් යුක්තයි. කතා කරන වචනයක් මේ මම අසනවා කියන තැන ඉන්නවා නම් ඒ වචනය ඔස්සේ ගලාගෙන එන තමා විසින් සම්මත කරන ලද ආකාරයට තමා වේදනාවට ලක් කරන ස්වභාවයක් තියෙනවා. කතා කරන වචනයෙන් තමන් වේදනා ලබනවා, අසන වචනයෙන් තමන් වේදනා ලබනවා. ඇයි මේ වේදනා ලබන්නේ? සම්මුතිය පුජ්ජලත්වයෙන් සත්‍ය කොට ගැනීම. සම්මුති සත්‍ය කියලා කියන්නේ ලෝකෝත්තර සත්‍යදී පරම අසත්‍යකටයි සම්මුති සත්‍ය කියලා කියන්නේ, පරම අවිද්‍යාවකටයි. සම්මුති සත්‍යයේ පුජ්ජල සත්‍ය මිසක්, පුජ්ජල මතවාදය හා දෘෂ්ටිය මිස වෙන කිසිවක් නැත. වචනවල තිබෙන්නේ පුජ්ජල මතවාදය. අක්ෂරවල තිබෙන්නේ පුජ්ජල මතවාදය. ඒ වගේම මේ ශබ්ද ධ්වනියේ ශබ්ද තරංගවල තියෙන්නේ පුජ්ජල මතවාදය. අනිකුත් සත්වයන් අතර දියුණුතම සත්වයා මේ මිනිසයා භාෂාවක් නිර්මාණය කරගෙන ඒ භාෂාවක් ඔස්සේ බොහෝ දෑ ගනුදෙනු කරගැනීමේ, අදහස් හොමාරු කරගැනීමේ කුසලතාවය ලබා ගන්නවා. ඒ කුසලතාවය තමයි මේ දැන් මේ මොහොතෙත් අපි ලබන්නේ. නමුත් මෙහි තිබෙන්නේ නිර්මාණය කරන ලද මනෝමය ස්වභාවයක් භව. හොඳින් තමන් ඥානනය කරගත යුතුයි. තමා විසින් නිර්මාණය කරගන්නා ලද මනෝමය ස්වභාවයක් තියෙන්නේ. ඒ මනෝමය ස්වභාවය අත්හල යුතුයි. කිසිදු මනෝභාවයකට හසු නොවිය යුතුයි. අප කිසිදු මනෝභාවයක නොපිහිටා දකින විට අපට දක්නට හැකියාව ලැබෙන්නේ ස්වභාවික සත්‍ය. ස්වභාවික සත්‍ය, ස්වභාවික සත්‍ය දකින්නේ කොහෝ පෙනෙන්නේ කො නැත. ස්වභාවික සත්‍ය තුල දැක්ම තුල ඇලීම් හෝ ගැටීම් බැඳීම් නැත. ස්වභාවික සත්‍ය තුල ඉලක්ක නැත. ස්වභාවික සත්‍ය තුල සම්මුති පරමාර්ථ නැත. ස්වභාවික සත්‍ය තුල ලෞකික ලෝකෝත්තර කියා දෙයක් නැත. ස්වභාවික සත්‍ය තුල ඇත්ත හෝ බොරුව කියා දෙයක් නැත. ස්වභාවික සත්‍ය තුල මේ දේ ඇතය මේ දේ නැතය කියා ප්‍රකාශයක් නිර්දේශයක් කරන්න පුළුවන් කමක් නැහැ. ස්වභාවය කුමන ආකාරයේදයි උපමා කරන්න පුළුවන් කමක් නැහැ. ස්වභාවයට සමාන තවත් දෙයක් මේ ලෝකෙ පිහිටා නැත. ස්වභාවය කියලා කියන්නේ කිසිදු ක්‍රියාවක යෙදී සිටින අවස්ථාවේදී අපි ලබන දෙයක් නොවේ. සියලු ක්‍රියාවන්ගෙන් ඉවත්ව වාසය කරන වේලාවේදී ලබන දෙයක්ුත් නොවේ. විඥානය සංසිඳිලා, මනස සංසිඳිලා, ඇස කන නාසය දිව ශරීරය සංසිඳිලා, ස්වභාවිකත්වය තුලින්ම පැන නගින මොහොතේ අත්විඳින දෙයක්. පුජ්ජල වින්දනය තුළින් වේදනා විඳින කෙනෙකුට මේ ධර්මයේ පැවැත්ම පුජ්ජල සත්‍යයෙන් තොර වූ ස්වභාවික සත්‍ය අතිශයින්ම සුවදායි මිහිරි තැන. එය පවත්වන දෙයක් හෝ පවතින දෙයක් හෝ රඳවා ගත යුතු දෙයක් හෝ නොවේ. එහි ආරක්ෂා කරන්නට කිසිවක්ම නැත. පුරුදු කරන්නට කිසිවක්ම නැත. පාඩුවේ ඉන්න, නිකං ඉන්න, එහෙම ක්‍රියාමාර්ග නැත. බලා සිටින්න එසේ ක්‍රියාමාර්ගයක් නැත. සිතවිලි වලට ඔහේ යන්න දෙලා බලාගෙන ඉන්නවා එසේ ක්‍රියාදාමයක් නැත. කිසිම ක්‍රියාදාමයක් නැත. කම්ම නිරෝධාය සංවත්තති. සියලු කර්මයන්ගෙන් නිදහස් වීමේ සහනයයි. පුජ්ජල සත්‍යයේ ස්වභාවය තමයි එයා ගන්නා ඕනම සංඥාවක් දැඩි කොට මගේ කොට මගේ ආත්මය කොට ගැනීම. එහෙමනම් ඒ ස්වභාවය පුජ්ජල සංඥාවේ ලක්ෂණයක් නම් පුජ්ජලත්වයේ අත්හල යුතුයි. දැඩි කොට මගේ කොට මගේ ආත්මය කොට කිසිදු සංඥාවක් මා ප්‍රකාශ කරන සංඥාවක් හෝ තමා තුළ ඇති සංඥාවක් හෝ නොගත යුතුයි. සංඥා විරහිත තත්වය සංඥාවක් තුලින් දකින්න පුළුවන් කමක් නැහැ. මනසේ ඉක්ම වූ ස්වභාවය මනසින් දකින්න පුළුවන් කමක් නැහැ. ඇස ඉක්ම වූ ස්වභාවය ඇසින් දකින්න පුළුවන් කමක් නැහැ. ඉන්ද්‍රයන් ඉක්ම වූ ස්වභාවය මේ පංච ඉන්ද්‍රයන් වලින් දකින්න පුළුවන් කමක් නැහැ. නානාවිධ ආකාරවලින් සැකසෙන මමත්වය අත්හරින්න. ඒ මමත්වයෙන් නොවේ අත්හැරීම සිද්ධ කරන්නේ. මමත්වයෙන් තොරවයි. මමත්වයෙන් යුක්තව සෑදෙන සංකල්ප, දෘෂ්ටි, ඉලක්ක තමගේ මනස රඳවා ගැනීමට තරණ ඉලක්ක, පුජ්‍යලත්වයේ සිට ඇති දැක්ම, අසීම, කතා කිරීම, පැවැත්ම, ජීවිතය අත්හරින්න. ඉතාම ඥානාන්විතව, ඉතාම වීරයාන්විතව, බලවත් උත්සාහයකින්, බලවත් කැපවීමකින්, බලවත් සිහියකින් ඔබේ අතහැරීම සිදු කරන්න, ධර්මානුකූල අතහැරීම සිදු කරන්න. අප දේශනා කරන ලද ධර්මයට අනුකූල අතහැරීම සිදු කරන්න. එයට බලවත් වීරයක් අවශ්‍යයි. පුජ්‍යලත්වයෙන් නිදහස් වන වීරය. සාමාන්‍ය මිනිසා විසින් ආරම්භ කරනු ලබන ඕනෑම භාවනාවක් නොදැනුවත්වම නැවත නැවත පිවිසෙන්නේ මමත්වයටමයි. භාවනාව තුළින් මමත්වය දුරු කර ගැනීම කියන එක අවසි වුවත් තමන් ඉදිරිපත් වන්නේ නොදැනුවත්වම මමත්වයෙන් නිසා කරන භාවනාව තුලත් මමත්වය රැස් වෙන ස්වභාවයක් තියෙනවා, රැස් වෙනවා. ඒක තමයි සිදුවෙන අත්වැරද්ද, අපහසු වෙන මුලාව. එනිසා මා කරන භාවනාව තුළින් මමත්වය දුරු විය යුතුයි, මමත්වය නැති විය යුතුයි, මමත්වය රැස් විය යුතු නැත. එය හොඳින් තේරුම්ගෙන, එය හොඳට අවධානය යොමුකොට මමත්වය තුළින් මායා යුතු ගමනක් නැත මෙහි. මමත්වය තුළින් කළ යුතු භාවනාවක් නැත මෙහි. ඒ ආකාරයෙන් ධර්මය පුරුදු කරන්න. පේන දේ ඔස්සේ මමත්වය දුරු වුණාම තමන්ට මොනතරම් සැනසෙල්ලක්ද? සිතන සිතුවිලි අතර මමත්වය දුරු වුණාම මොනතරම් සැනසෙල්ලක්ද? මමත්වය කියන්නේ බැඳී යන ගුණයක්, මගේ කරගන්න ස්වභාවයක්, ග්‍රහණය කරන ස්වභාවයක්, මම මගේ වශයෙන් වින්දනීය ස්වභාවයක්. ඔබ යම් කර්මකාරකයෙක් වී සිටිනවාද, එහෙම නැත්නම් ඔබ මානසික ක්‍රියාවලියක යෙදී සිටිනවාද? ඔබ එසේ යෙදී සිටින්නේ නම් එයින් ඉවත් විය යුතු භව ධර්මයෙන් සිහිපත් කරනවා. ඔබ යම් කර්මකාරකෙක් හෙවත් කර්මකාරයෙක් වී සිටිනවාද? කර්මකාරක ස්වභාවයෙන් ඉවත් වන්න. එයයි නතර වීම. නතර වූ තැනයි නිසල බව, නිවන, සහනය, මෘදු බව, ස්වභාවික සත්‍ය පවතින්නේ. පුජ්‍යලත්වයේ මමත්වය ස්වභාවය සැම විටම ක්‍රියාකාරකමක බැඳී සිටීම. අධ්‍යාත්මික තුල හෝ බාහිර ලෝකය තුල ඇති සියලු ස්වභාවයන් පුජ්‍යලත්වයෙන් තොරව, මමත්වයෙන් තොරව දකින පුරුද්ද ඇති කරගන්න. සියලු ධර්ම එකට ගලපා මනස සකසන්න. මරණයේදී යම් අත්හැරීමක් සිදු වෙනවාද, ඒ සිදුවීම ධර්ම අවබෝධයේදීද සිදුවිය යුතුයි. මරණයේදී අත්හැරෙන්නේ භෞතික දේ. නමුත් ධර්ම අවබෝධයේදී භෞතික අධ්‍යාත්මික දෙකීම පවත්නා වූ සියලුම ස්වභාවයන්ගෙන් නිදහස් වෙනවා. භෞතික මරණය සහ අධ්‍යාත්මික මරණය කියන දෙකම එකවර සිදු වුණා වාගේ අත්හැරීමක්. එතකොට මරණ බිය තියෙන කෙනෙකුට මේක තේරුම් ගන්න ටිකක් අපහසුයි. මරණ බිය, මරණය පසු කරගෙන යෑමක්. මරණය පසු කරගෙන තමන්ට යන්න පුළුවන් ධෛර්යයක් තියෙන්න ඕන. මරණ බිය තියෙන කෙනෙකුට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මරණ බිය කියලා කියන්නේ උපාදානය. මැරෙන බිය පසු කරගෙන ගමන් කළ යුතුයි. මරණය පසු කළ යුතුයි. එවිටයි නොමැරෙන තත්වයකට පත්වන්නේ. අමරණීයත්වයට පත්වන්න නම් මරණය පසු කළ යුතුයි. ඔබට දැනෙන මරණ බිය, වෙන්වීමේ සංවේගය, මේ සියල්ල ධර්මඥානයෙන් දැක, විදුනානයෙන් දැක, මනක්කල්පිතයක් බව වග හොඳින් තේරුම් කරගෙන මිරිඟුවට නොරැවටි. මිරිඟුව මිරිඟුව ලෙස දකින අත්හැරීම තිබෙන්න ඕනේ. මා මලත් ධර්ම අවබෝධය මා සිදු කරගන්නවා කියන වීරය, සත්‍ය අවබෝධ කරගන්නවා කියන වීරය බලය ඔබ තුල තිබිය යුතුයි. මද වීරයකින් ලෝකයේ තියෙන ඉහළම කන්දට නගින්න පුළුවන් කමක් නැහැ වගේම මද වීරයකින් ලෝකයේ තියෙන ඉහළම දර්ශන තලයට තමන්ට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒට අවශ්‍ය කරන සතර ආකාරයකින්ම සතර සම්‍යප්ප්‍රධාන වීරයම තමා තුළ තිබිය යුතුයි. අපට කුඩා කල සිට තිබුණනම් කරුණු ප්‍රත්‍යක්ෂ කරගෙන යා යුතුයි කියන චින්තනය දහමක් බොහොම ලේසි මේ ධර්මය අවබෝධ කරගන්න. නමුත් අපට ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා නෙමෙයි ආගම් වලින් සියලුම ආගම් වලින් අපිට මතක් කරන්නේ මේව විශ්වාස කරන්න කියලා. විශ්වාසය තුළ ප්‍රත්‍යක්ෂතාවයක් නැහැ. විශ්වාසයක් විචිකිච්ඡාවෙන් යුක්තයි. ඉතින් මේ ලෝකේ සියලුම මිනිස්සු විශ්වාසයන් මත බලපෑම නිසා සිටිනවා. ඒ සියලු දෙනාම විශ්වාසය තුළම විචිකිච්ඡාවත් සැකයත් තහවුරු කරගෙන ඉන්නෝ. නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ප්‍රාර්ථනා කරනෝ නිවන ගැන සැකය. ස්වර්ගය කියන එක විශ්වාස කරගෙන ඉන්නෝ. ස්වර්ගය ගැන සැකය තියෙනෝ. බලපෑමෙන් විශ්වාස කරන්න කියලා දැඩි බලපෑමක් සිදු කරනෝ. ඉතින් සියලුම මිනිස්සු මෝහාන්ධකාරයක මානසික යම් අවුල් සහගත ස්වභාවයකින් ලෝකයේ පෙළෙනවා. එනිසා මේ ප්‍රත්‍යක්ෂ වැඩපිළිවෙල අපි පොත්වලින් ආගමික පොත්වලින් ධර්මය හොයාගෙන සත්‍ය සොයාගෙන යන වැඩපිළිවෙල වෙනුවට අපි අප තුළින් අපේ මනසේ සංවේදීතා තුළින් ධර්මයේ සාගන යන වැඩපිළිවෙල. එනිසා කියවිය යුතු පොත ජීවිත පොත. එනිසා තමන්ගේ ජීවිතය කියලා කියන්නේ සමස්ත ලෝකය. ලෝකයේ ඇති සියල්ල තමන්ගේ ජීවිතය තුළ තියෙනවා. මේ ජීවිතය තුළ තියෙන ලෝකය සත්‍ය වශයෙන්ම මෙයයි ස්වභාවය. ඒ ස්වභාවය මා තේරුම් ගත යුතු ආකාරය පිළිවෙල මනාකොට ප්‍රත්‍යක්ෂව තේරුම් අරගෙන අත්හල යුතු සියල්ල අත්හැරලා ලැබිය යුතු යමක් වේද එය ලබලා ඒ ලෝකේ දකින්න පුළුවන්. මනෝමයා කියන ස්වභාවයෙන් මානසික සැකසීමෙන් සංස්කාරක ස්වභාවයෙන් ඉවත් වීම තමයි දුෂ්කර. පුතජ්ජනයා රූපය තුළ මම ඇත, මම තුළ රූපය ඇත, ඇස තුළ මම ඇත, මා තුළ ඇස ඇත වශයෙන් මමත්වයෙන් ගන්නේ. නමුත් ධර්මයේ දුටු අයකු රූපය දැක්කට රූපය තුළ මම ඇත, ඇස මමයි, මම ඇසයි කියන ස්වභාවයෙන් ගන්නා වූ ලක්ෂණයක් නැත. එබැවින් අර අත්හල දෙයක් දෙස බලන්නාසේ ඇලීමකින් ගැටීමකින් තොරව බලන්න පුළුවන්. ඒ නිසා මානසික සහනය යට ලැබෙනවා තියෙනවා. කායික ස්වභාවයක් තියෙනවා, කායික ස්වභාවය, කායික ලක්ෂණ අනුගමනය කරන අතර මානසික ස්වභාවය තුළින් කායික ස්වභාවයේ ලක්ෂණයට පුජ්‍යලත්වයේ ආරෝඪ කිරීමකින් තොරව වාසය කිරීමට හැකියාව ලැබෙනවා. ඒ තුළින් තමා තුළ ඇතිවන්නා වූ සියලුම වේගකාරී තත්ත්වයන් සමනයට පත් කිරීමට, දුරු කිරීමට හැකියාව ලැබෙනවා. දියවිලක් කැළඹුණු දියවිලක් සංසුන් කරන්නේ කෙලෙසද, කෙසේද? ඒට ගත යුතු මාර්ගයක් නැත. දියවිලක් කැළඹුණු දියවිලක් අසංසුන්ව කැළඹෙන දියවිලක් සංසුන් කරන්නට ඔබ ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? ඔබ ගත යුතු කිසිම ක්‍රියාමාර්ගයක් නැත. ඒ අත තියා සංසුන් කරන්න පුළුවන් කමක් නැහැ. තවත් ලී කැබැල්ලක් දමලා ඒක සංසුන් කරන්න බෑ. තව ගල් කැටයක් ඒ දියවිලට දාලා සංසුන් කරන්න බෑ. තියෙන්නේ තවත් ගල් කැටෙහි නොදමා, ලී කැබලෙහි නොදමා සිටීමම පමණයි. එනිසා මනස සංසිඳවා ගන්නට තියෙන එකම ක්‍රියාමාර්ගය ක්‍රියාමාර්ග නොගැනීම. ක්‍රියාකාරකමට බැස නොගැනීම. කම්ම නිරෝධාය සංවත්තති කියන මේ වචනය අපි කොතරම් අසුවාද, අප අර එලෙස තේරුම් අරගෙන නැති බවයි පේන්නේ. කිසිදු න්‍යායක් ස්වරූපයක් නැත මනස සංසිඳවන්නට. සියලු න්‍යායන් වලින් ක්‍රියාමාර්ග වලින් සිදුවී ඇත්තේ අසංසුන් බව පමණයි. මේ අධ්‍යාත්මික විමුක්තිය සොයා යන මඟ මිසක් භෞතික ජීවන පිළිවෙත නොවේ. කිසිදු පුජ්‍යලේකු මෙම සත්‍ය අවබෝධ කරගන්නේ නැත. මෙම සත්‍ය අවබෝධ කරගත් තැනැත්තා පුජ්‍යලේකු නොව. කිසිදු පුජ්‍යලේකු මෙම සත්‍ය අවබෝධ කරගන්නේ නැත. සත්‍ය අවබෝධ කරගත් තැනැත්තා පුජ්‍යලේකු නොව. සියල්ල අත්හල පසු ඔබ තල ඉතුරු වන්නේ සැහැල්ලුව පමණයි. ඒ සැහැල්ලුව රැක ගැනීමට හෝ වැඩීමට හෝ කිසිවක් නොවේ. ඉතින් ඔබ යන්න පාරක් හොයන්න කලින් තමන්ගේ හිස මත, තමන්ගේ දෙවුර මත තමා දරා සිටින්නේ, උසුලාගෙන සිටින්නේ කුමක්දයි බැලිය යුතුයි. එනිසා නිවන් මඟ කියන්නේ දුර තියෙන එකක් නෙමෙයි. මේ ඉන්න තැනම තියෙන බර බිමින් තබලා සැහැල්ලු වීමයි. මේ මොහොතේ ඔබ කරපින්නාගෙන සිටින්නේ කුමක්ද? ඒ බිමින් තබන්න ඉතුරු වෙන්නේ සැහැල්ලුව පමණයි. ඒක භුක්ති විඳින්නට අවශ්‍ය නැහැ. එය ස්වභාවිකවම නිරාමිස සතුටක් හැටියට, ප්‍රීතියක් හැටියට ඔබ තුල රැඳේවි. එය ස්වභාවිකව සිදුවන්නා වූ දෙයක්. සැහැල්ලුව මෘදු බව තිබෙන්නට ඉඩ හරින්න. සිත එකඟ කළ යුතු තැන කුමක්ද? සිත එකඟ කළ යුතු තැනක් නැත. එහෙමනම් තැනක් ඉලක්ක කර ගැනීමට උත්සාහ කිරීමේ ඇති ප්‍රතිඵලය කුමක්ද? සිත එකඟ කර ගැනීම සඳහා තැනක් සෙවීමේ ප්‍රතිඵලය කුමක්ද? එවැනි ස්වභාවයක් ඔබ ළඟ තියෙනවා වෙන්න පුළුවන්. තැනක් සොයමින් ඉන්නවා, එහෙම නැත්නම් තැනක් ග්‍රහණය කරලා ඉන්නවා. අන්නේ සියලු දෙනාට ලැබෙන පිළිතුර මොකක්ද? සිත එකඟ කළ යුතු තැනක් නැත. එසේනම් තැනක් සෙවීමෙන් ඇති ඵලයක් නැත. සිත යම් තැනක එකඟ කිරීමෙන් ඇති ප්‍රතිඵලයක් නැත. Concentration point is pointless. Point එකක් නැත. මනස එකඟ කළ යුතු තැනක් නැත කියා දේශනා කළාම ආයේ තැනක් නැති තැන සෙවිය යුතු නැත. ඒ සෙවීම වළක්වන්නම තමයි තැනක් නැති වග විලාසනින්ම දැනුම් දෙන්නේ. ඊට පස්සේ ආයි අපි මොකද්ද කරන්න ඕන කියලා. මේ මිනිස්සයා කර්මකාරකෙක් වෙලා ඉන්නෝ, කර්මයට බැඳිලා ඉන්නෝ, කර්මයම ඥාතිය කරගෙන, කර්මයම මිත්‍රය කරගෙන, කර්මයම තමන්ගේ ආත්මය කරගෙන, කර්මයම විශ්වාස කරගෙන ඉන්නෝ. මේ කර්මයේ නිදහස් විය යුතුයි. අතික්කම්ම රූපේ අරූපා තේන කායේන, මෙහි රූපය හා අරූපය නැත. තමා තුළ රූපය සහ අරූපය නැත. පස්සිත්වා ඒ විදියටයි තමන් දැනගන්නේ, තමන්ට දැනෙන්නේ විහෙරති. ඒ තමයි තමන්ගේ වාසය. රූපය හෝ අරූපය නොමැතිව මේ තමන්ගේ ජීවිතය තුළ එය ආස්වාදය කරගෙන එයාට හැකියාව ලැබෙනවා වාසය කරන්න. අතික්කම්ම රූපේ අරූපා තේන පස් කායේන පස්සිට්ඨ. ඔය රූපේ අරූපේ නිසා තමයි ඔය ප්‍රශ්නේ. රූපේ අත්හරිනෝ අරූපේට එනෝ, ආයි අරූපයෙන් නිදහසලා රූපෙට යනවා. දැන් තනක් නැහැ කිව්වහම ආයනෝ අරූපෙට. ඉතින් මේ මානව ලක්ෂණයෙන් මානව ස්වභාවයෙන් නිදහස් කරන්නයි බුදුහාමුදුරුවෝ මෙසේ දේශනා කළේ. මඤ්ඤමානෝ කෝ භික්ඛු භද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති. ඔබ මමත්වෙන් සිතන්නට ගියොත් ඔබ බැඳී යන්නේ මාරයට හෙවත් අවිද්‍යාවට. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති. ඔබ පාපයෙන් නිදහස් වෙනවා මමත්වයෙන් තොරව බැස ගන්න තමන්ගේ අධ්‍යාත්මයට. හොඳින් විමසා බලන්න ඔබ මේ අධ්‍යාත්මයට බැසගෙන තියෙන්නේ මමත්වයෙන්ද? මමත්වයෙන් බැසගත්තා නම් එයාර රූප අරූප දෙකේ පැටලිලා ඇති. අතික්කම්ම රූපේ අරූපේ සිටින්න ඕන. රූපේ අරූපේ ක්‍රියාවලියෙන් නිදහස්ව සිටින්න ඕන. එයයි අමඤ්ඤමානෝ හෙවත් මමත්වයෙන් තොර ස්වභාවය. තථාගතෝ ආසවක්ඛයා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති ditteva dhamme. ප්‍රඥාව කියලා කියන්නේ ඔළුවෙන් යම් යම් න්‍යායාත්මක ලක්ෂණයන් හඹා යන සහ ග්‍රහණය කර ගන්නා වූ තේරුම් ගන්නා වූ ස්වභාව ලක්ෂණය. චේතනා ස්වභාවය කියලා කියන්නේ යමක සංකල්පමය දෘෂ්ටිගත ස්වභාවය ඇති කරන්නා වූ ලක්ෂණය. චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන දෙකම විමුක්ත වුණාම, එහෙම නැත්නම් ඒවයින් නිදහස් වුණාම එයා තුළ ඇති වෙනවා. සද්ධර්මය තිට්ඨේව ධම්මේ සං අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. එයා මේ ඉන්ද්‍රයන් හයෙම නිදහස් වෙලා වාසය කරනවා. ඉන්ද්‍රයන් හය නිදහස් වීමේ උපදවාගෙන වාසය කරනවා. ධර්මය යනු කිසිදා ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. සත්‍ය අවබෝධය යනු කිසිදා ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. අප මුදාහරින්නේ වැරදි දෙයයි. අප මුදාහල යුත්තේ මුදාහැරීමයි. අප මුදාහරින්නේ වැරදි දෙයයි. අප මුදාහල යුත්තේ මුදාහැරීමයි. මුදාහැරීම යන්නේ තේරුම පාලකයෙකු නොසිටිය යුතු බවයි. මමත්වය නොසිටිය යුතු බවයි. මුදාහැරීම යන්නේ තේරුම ක්‍රියාවෙන් තොර වූ පාලනයෙන් තොර. තොර වූ පාලකයෙකුට සිටිය යුතු බවයි. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම වන්නේ, අපගේ ඉගැන්වීම වන්නේ මේ මනස යථාභූත දැකීම. ඒක තමයි අපේ ගමන් මඟ, ඒක තමයි අපේ දහම, වෙන දෙයක් නෙමේ. මේ සියල්ල යථාභූතව දැකීම, එහෙම නැත්නම් සත්‍ය වශයෙන් දැකීම තමයි දහම. වෙන දෙයක් නොවේ. සංකල්ප පිළිගැනීමක් නොවේ. සංකල්ප ඇති අයත් එක්ක වාද කිරීමක් නොවේ. ඒ අය තරහ කර ගැනීමක් නොවේ. මේ සියල්ලගේම ස්වභාවය යථාභූත වශයෙන් දැකීම. ඇය දෙහික පමණ කාලයක් අපි ස්වභාවික භාවනාවක, විමර්ශනා භාවනාවක යෙදුණා. කිසිදු බලපෑමකින් තොරව තමා තුළ ස්වභාවයෙන්ම දේශනාව තුළම භාවනාවකට යොමු වුණා. ධර්මයේ සමග ඒ තුළින් යම් ප්‍රමාණයක් තමන්ගේ මනස හිස් කරගන්න ධර්මයේ බලයෙන් හැකියාව ලැබුණා. ඒ ධර්මයේ බලය තව තවත් වඩා වර්ධනය වීමෙන් තමන්ට හැකියාව තියෙන්න ඕන වඩාත් හොඳට ශස් අන්දමින් ධර්මය ප්‍රකට කරගන්න ශක්තිය ඇති කරගන්න. දැන් මා බලාගෙන යද්දී එක් කාරණයක් දොටුවා. මේ දෙතිස් කතා අතර, ඒ දෙතිස් කතා අතර 23 වෙනි කාරණේ හැටියට කියලා දෙනවා මියගිය උදවිය ගැන කතා කිරීමෙන් වළකින්න. එතකොට 23 වෙනි කාරණේ හැටියට කියලා දෙනවා මොකද්ද? මියගිය උදවිය ගැන කතා කිරීමෙන් වළකින්න. එතකොට අපි පිළිකුල් හරි මෙහෙ කියලා භාවනාවල් ප්‍රකට කරගන්නකොට, ප්‍රගුණ කරනකොට අපි මේ ඒ කතා කරන්නේ මෙනෙහි කරලා තියෙන්නේ මේ දෙතිස් කතාවන් වල එපයි කියපු දෙයක්. ඒකයි තියෙන ස්වභාවය. ඊට පස්සේ ආහාර පාන පිළිකුල් කරනවා, මේවා බලුවමනයක් වගේ මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා සිය සමාදන් වුණ දවසට. එතකොට ආහාර පාන ගැන, රුචි අරුචිකම් ගැන කතා කරන්න එපා කියලා 8 වෙනි තැන, දෙතිස් කතාවන් වලින් 8 වෙනි තැන පැහැදිලි කරලා දෙනවා ආහාර පාන ගැන කතා කරන්නවත් එපා කියලා. ඉතින් අපේ ධර්ම මාර්ගයේදී මුල්ම එක හැටියට කියලා දීලා තියෙන දෙතිස් කතාව වල පළවෙනිම කතාව තමයි දේශපාලනය ගැන කතා කරන්න එපා කියලා තියෙනවා. ඉතින් අපි කරන කතාබස් වල ධර්ම තුල කරන කතාබස් වලම ධර්මයේ කැඩෙන ස්වභාවයක් දකිනවා අපේ ස්වාමීන් වහන්සේලා ගිහි පින්වතුන් අතරේ. මිය ගිය අය පිළිබඳව කතා කරන්න එපා. ආහාර පාන ගැන කතා කරන්න එපා. ඒ ධර්මය ප්‍රකට කරගනිද්දී. එතකොට ධර්මය ප්‍රකට කරගන්න තියෙන්නේ මේවයින් බැහැරව. අපිට නිවන් දකින්න බෑ. හැටකටු බල්ල නිවන් දකින්න බෑ. එහෙම යම් යම් දේවල් පිළිකුල් කරලා නිවන් දකින්න බෑ. සියලු දෙනාට අපි ඊටාම කරුණාවෙන් කියන්නේ ඒකෙන් ඇති වෙන්නේ තවත් මනෝ භාවයක් ඍණාත්මක මානසිකත්වයක් පමණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වුවේ මේ සියල්ලගේම යථාභූත තත්වය. යථාභූත තත්වය තේරුම් කර ගැනීම. ඔය යථාභූත තත්වය තේරුම් කර ගන්න නැතුව පුජ්ජල සංකල්ප වලින් ලෝකය පවත්වන්න ගෑමෙන් තමයි පුජ්ජලයාටත් ලෝකයාටත් ගැටලු හටගන්නේ. යමක් ඇත්නම් ඒ ඇති ස්වභාවයේ ලෙසම දකීම. මෙහි සත්වයා, පුඤ්ජලයා, ස්ත්‍රිය, පුරුෂයා කියලා ගන්න කෙනෙක් නැහැ. නමුත් ඒ අංග සම්භාරයක් අපි එකතු කරගෙන මම කියලා ගුණයක්, ශබ්දයක් සාදා ගන්නවා. ඒ ශබ්දය තුලින් නැගිටින කෙනා මොන තරම් බැඳීම් රාශියකට ගමන් කරනවද? ඊළඟට මම පුරුෂයෙක්, මම ස්ත්‍රියක්, ඊළඟට මම ජාතිකයෙක්, මම ඊළඟට වාර්ගිකයෙක්, ඊළඟට මම ආදී කොට ඇති ප්‍රභේදන අප්‍රමාණව කෙනෙක් තුල ඇති වෙන්න පුළුවන්. ඒ සියල්ලම ඇති වෙන්න මූලික සාධකය, මූලික හේතුව බවට පත්වන්නේ මමත්වයයි. ඉතින් අපේ භාග්‍යවතුන් වහන්සේ ලෝ පහළ වෙන්න කලිනුත් සොයාගෙන තිබුණා ගැටලුව. ඒක දකින්න පුළුවන් අර සිරි සිද්ධාර්ථ කතාව බලද්දී. ඒ හිටපු බ්‍රාහ්මණය කියනවා, විමුක්තිය ලබා ගැනීමට නම් නැති කළ යුතු ධර්මතාවය මමත්වයයි. ඒ මමත්වය නැති කර ගැනීමේ ධර්මතාවය තමයි මේ ලෞතර බුදු කෙනෙක් උපදවා ගන්නේ. මමත්වය දුරු කිරීමේ ප්‍රතිපදාවයි මේ ලෞතර බුදු කෙනෙක් උපදවා ගන්නේ. මමත්වයයි සියලු ගැටලුවලට, ප්‍රශ්නවලට හේතුව. මමත්වය කියන්නේ අවිද්‍යාවක්. නමුත් ඒ අවිද්‍යාත්මක මමත්වය දුරු කරන අප්‍රමාණ අධ්‍යයනයන් සිදු වුණා. ඒ කිසිදු අධ්‍යයනයක් සාර්ථක වුණේ නැහැ. ඇපල් ගෙඩියක් වැටුණාම ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව සිතනවා වගේම පාත්‍රය ඉහළට ගලා ගහගෙන යනවා දැකලා මම කියන්නේ ඒක අදිෂ්ඨානය මතින් ගහගෙන යන්න කිව්වා කියලා. ඒක ස්වභාවික සිද්ධියක් ඇතන උනේ මා දකින විදිය. ඒක ග්‍රන්ථයේ තියෙන විදිය පිළිගන්න පුළුවන් ඔබට. ස්වභාවයෙන්ම ගඟේ පාත්‍රය ඉහළට ගහගෙන යන දුටුවා. ඒකට හේතුවක් වන්න පුළුවන් සුළඟක් ඇවිල්ලා වෙන්නත් පුළුවන්. සමහර විට දිය සුළේක ස්වභාවයකට එකතු වෙන්නත් පුළුවන්. කොහොම හරි ඉහළට යනවා දුටුවා. එවිට කල්පනා කළා බෝසතාණන් වහන්සේ සමස්තය පහළට ගලාගෙන යද්දී මේ පාත්‍රය විතරක් ඉහළට ගහගෙන යනවා. නිසා මාත් අනුගමනය කළ යුතු මාර්ගය තමයි අනුසෝත ගාමී ප්‍රතිපදාවක් වෙනුවට පටිසෝත ගාමී ප්‍රතිපදාව. දැන් ඔබ තාමත් ඔබේ චින්තනයේ තුල නම් ඉන්නේ, පොදු දර්ශනයේ තුල නම් ඉන්නේ. ඔබ කල්පනා කරන තව දුරටත් මම මේ අනුසෝත ගාමී ප්‍රතිපදාවෙන්ම නිවන ලබන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම පටිසෝත ගාමී ප්‍රතිපදාව, ආපස්සට ගමන් කිරීමක් සිදු කරන. ඒ ආපස්ස කියලා කියන කතාව හරි ගැඹීර කතාවක්. ඒක ඔබේ චින්තනය තුළ පහළ වෙන දෙයක් නෙමෙයි. චින්තනය බහැරව පවතින ආයුධයක්. දැන් අද අද පටිසෝතගාමි ප්‍රතිපදාව කියලා උගන්වන ස්වාමීන් වහන්සේලා ගිහි දේශකයෝ ඒ වගේම විද්වතුන් ඉගැන්වීමක් කරනවා. නමුත් ඒ ඉගැන්වීම තුලම තියෙන්නේ නැවත සැකසුණු අනුසෝතගාමි ප්‍රතිපදාව. මොකද ඉන්ද්‍රිය සාපේක්ෂිත ඉගැන්වීම, ඉන්ද්‍රිය සාපේක්ෂිත භාවනාවක්, ඉන්ද්‍රිය සාපේක්ෂිත පුහුණු කිරීමක් තියෙන්නේ ඒව තුළ. ඉගැන්වීමක් සහ ඉගෙන ගැනීමක්. එතකොට මේ පටිසෝතගාමි ප්‍රතිපදාව තුළ ඉගැන්වීමක් හෝ ඉගෙන ගැනීමක් නැත. ඉගෙන ගන්නෙකුද නැත, උගන්වන්නෙකුද නැත. රූපයෙන් අරූපයෙන් දෙකෙන්ම නිදහස් වීම. ශූන්‍යතාවය තුළ සංඥා සහිතයි. අනිත්‍යතාවය තුළත් සංඥා සහිතයි. බුදුහාමුදුරුවෝ අනිත්‍ය වශයෙන් දකින්න කියන්නේ ඒකයි. සංඥා නොමැති අනිත්‍යතාවයක් දකින්න ඕන. සංඥා නොමැති ශූන්‍යතාවයක් දකින්න ඕන. බුදුහාමුදුරුවන්ගේ ශූන්‍යතාවය එයයි. ශූන්‍යතාවය අවබෝධ වන්නේ ශූන්‍යතාවයේද ඉක්ම වූ පසුවයි. මරීචි ධම්මං අභිසම්බුද්ධානෝ. මේ අපි ජීවත් වන මනස තුල තියෙන්නේ මිරිඟු ධර්මයක්. මිරිඟු ධර්මයක් කියලා කියන්නේ මායාකාරී ධර්මයක්. මායාකාරී ධර්මයක් කියන්නේ පේන්නේ ජලයසේ, ජලය නැත. මිරිඟුව කියන්නේ ඒකයි. ජලයසේම පෙනෙන ස්වභාවයෙන් යුක්තයි ජලය නැත. ඒ නිසා මේකට මරීච ධර්මය කියලා කිව්වා. මේතන මමෙක් ඉන්නවා කියලා පේන මමෙක් නේ. මමේ කියලා කතා කරන මමේ කියලා කෙනෙක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මමේ කියලා හැඟෙනවා එහෙම කෙනෙක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. මගේ අදහස්, මගේ සංකල්ප, මගේ න්‍යායන් කියලා දකිනවා මිරිඟු ධර්මයක පැටලිලා වේගින් දුවගෙන යනවා, විශ්වාසයෙන් දුවගෙන යනවා, ඇදහිීමෙන් දුවගෙන යනවා, යාඥාවෙන් දුවගෙන යනවා, පිදීමෙන්, යෙදීමෙන්, ප්‍රාර්ථනාවෙන් දුවගෙන යනවා. ඒ වුණාට ජලය මොන ගැහෙන්නේ නැහැ. කිසිදු දෙයක් ප්‍රතික්ෂේප නොකරන්න, කිසිදු දෙයක් අනුමත නොකරන්න, මධ්‍යස්ථවද නොසිටින්න. සියල්ලගේම යථා භූත තත්වය තේරුම් ගත්තාම අපි පැමිණෙන්නේ මෙන්න මේ ස්ථාවරයට. කිසිදු දෙයක් ප්‍රතික්ෂේප නොකරන, කිසිදු දෙයක් පිළි නොගන්න, කිසිදු දෙයක් තුළ මධ්‍යස්ථව නොපිහිටන. ඒකට කියනවා තත්තාකාරයේ දැකීම හෙවත් තථාගත දැක්ම, තථාගත දර්ශනය. මෙතෙක් වෙලා පාවිච්චි කරන ලද වචන වචන නොවේ. මෙතෙක් වෙලා කරන ලද දේශනය දේශනාවක් හෝ ඉගැන්වීමක් නොවේ. කිසිදා ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. ඒ නිසා මේ ධර්මය ඉගෙන ගන්න එපා, දකින්න, ප්‍රත්‍යක්ෂ කරන්න. මේ වචන දකින්න කිව්වත් දැක්මක් නැති ලෝකෝත්තරත්වයක් වචන තුලින් ගොඩනගන්න, ග්‍රහණය කරන්න නොහැකිවත් වචන සියල්ල ලෞකිකයි. නමුත් මේ ලෞකික වචන තුලින් ලෝකෝත්තරත්වය ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. එනිසා තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ විශිෂ්ටයන්. සරල අය නෙමේ, විශිෂ්ටයන් තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. එනිසා ඔබ විශිෂ්ට මිනිසෙක් වන්න, මද බුද්ධියක් තියෙන, දුර්වල ඥානයක් තියෙන කෙනෙකුට මේ ධර්මය හසු කරගන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මය හසු කරගන්නේ, මේ දහම් මඟ වැඩෙන්නේ, මේ දහම් මඟ දියුණු කරගන්නේ, මේ දහම් රසය ලබන්නේ ඉතාම දුර්ලභෝ විශිෂ්ටයන්. මේ හැම විශිෂ්ට පුජ්‍යලයෙක්ම සතර අපාය ඉක්මවන, ජීවිතේට සතර අපාගාමීත්වයට නොවැටෙන නියත සම්බෝධි පරායන ස්වභාවයක්, සම්බෝධිය කරා යන ස්වභාවයක් සහ බෝසත් ගුණයකින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. එවැනි උදවිය ඒකාන්ත වශයෙන් සුගතියට, සැපයට පත් වෙන අතර කැමැතිනම් කැමැති පරිදි ඔවුන් මතු බුදුවන බුදුවරයෙක් ළඟවද විශිෂ්ටත්වයට පත්වන්න පුළුවන්. හැම දෙනාටම මේ ධර්මයේ පිහිට ලබන්න, අවබෝධය ලබන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.